ධර්ම දේශනාව. මේ ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ කෑගල්ල පුස්සැක ශ්‍රී පුණ්‍යෝදිහාරාමාධිපති පූජ්‍යපාද මෙඩිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්සේ සනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්මස්සවෙන කාලෝ අයං භදංතා. නමෝතස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සේ. නමෝතස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සේ. නමෝතස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සේ. කිතාවතං කෝමන්තේ උපාසකෝ හෝති. තතෝ කෝ මහානාම බුද්ධං සරණං ගතෝ හෝති, ධම්මං සරණං ගතෝ හෝති, සංඝං සරණං ගතෝ හෝති. කිතාවතං කෝ මහානාම උපාසකෝ ති උච්චති. ධර්මශ්‍රවණ සඳහා සූදානම් වෙන අඩු කාලයක් ගත කරලා, අලුත් අවුරුදු කාලයක් ගත කරලා, අලුත් අවුරුද්දේ ප්‍රීතිය දුක් සිඳල අපි නව සතියකට පානගමින් සිටින මොහොතක්. පසුගිය සතිය අප ධර්ම දේශනාවෙන් මතක් කළ පරිදි අලුත් අවුරුද්ද බොහෝ දෙනාට සුබ වූ අතර සමහර අයට අලුත් අවුරුද්ද අසභීති ආකාරයක් අපිට දැකන්න ලැබුණා. ඒ කාලේ හමාරයි. දැන් ඉදිරියට බලන්න සිද්ධ වෙනවා. තවම වෙසක් මාසයේ එළඹීමට ඉදිරි විදිහකට මොන ගෙහින්නේ. තවම බක් මාසයේ පුරපසමයි මේ තවම සිටින්නේ. කෙසේවිතත් අපි ඊළඟට හැදගෙන්නේ රටක් වශයෙන් ජාතියක් වශයෙන් වෙසක් පුරල සමරන. ඒ අනුව බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ගැඹුරට පිවිසෙන්නට, ඒ පිළිබඳ සොයා බලන්නට, ප්‍රතිපත්තිකාමී බෞද්ධයෙක් බවට පත් වෙන්නට සුදුසු කාලයක් තමයි මේ මාසේ ඉඳපුතිලෙ. එනිසා අපි දැන් ඒ පැත්තට හැරෙමු. ඒ අදහසින් යුක්තව තමයි මා ඔබට අංගුත්තර නිකාය සඳහන් මහානාම සූත්‍රයේ ධර්ම පාඨයක් මූලික කරගනිමින් එම ධර්ම අනුශාසනාව පවත්වන්නට ආරම්භ කළේ. මහානාම යනු ශාක්‍ය වංශිකයෙක්. ඒ ශාක්‍ය වංශිකය බුදුරජාණන් වහන්සේට පැමිණ පැමිණක් යොමු කරන ලබන බුදුරජාණන් වහන්සේට ස්වාමී කෙනෙකුට කොපමණ කින්ද උපාසක භාවය ලැබෙන්නේ? මහානාම සාක්‍යයද පස්සේ ඒක තමයි උපාසකෝති උච්චති චිත්තාවදානෝ බන්ති උපාසකෝපති කියලා කියන්නේ. මොනවාද මේ උපාසක බවට පත් වෙන්නේ කියන්නේ? මහානාම යම්මිටක යමෙක් ලෝක මහානාම බුද්ධං සරණං ගතවන්ත. බුදුන් සරණයිද, ධම්ම සරණයයිද, සංඝ සරණයයි, තෙරුවන් සරණයයිද, එකමනකින් උපාසකයයි කියන ලැබේ කියලා තමයි මම කියන්නේ. මම පැහැදිලි කරනවා. මේ ත්‍රිපිටක සිහිපවතින සාමාන්‍ය කෙනෙකුට උපාසක භාවය ලැබෙන්නේ නැහැ. තෙරුවන් සරණ යාම තුළ තමයි උපාසක භාවය ලැබෙන්නේ. දැන් අපට මේ පිළිබඳව ක්‍රමයෙන් ගැඹුරට යහිතේ කතා කරේ. බලන්න බෞද්ධ පවුලක පවුල් පරිසරයක හැදෙන වැඩනොද? තිරුවන් සරණ ගිහින් නැද්ද සිත? ඔබට මතක් කරගත හැකි නම් මේ තරුව තිරුවන් සරණ යාම මෞපියන් සමග විහාර ස්ථානයේ මල් පහන් පූජාවට ගිය බෝධි පූජාවට ගිය දවසකදී මෙසේනම් පාසලේදී මෙසේනම් සිල් සමාදන් වන දවසකදී මෙසේනම් වෙනත් ආගමික උත්සවයකදී පූජනීය මහ සංඝරුවන ඔබ විසරණ සහිත පංචශීලී පිහිටු බව ඔබට මතකයි. එහිදී අප සීලයේ පිහිටුන් ලැබූ ඒ දේශකයන් වහන්සේ විසින් කියවුණු ලබන වාක්‍ය කියලා මේ විසරණ සරණ කියවුණු ලැබුවා. මෙයත් විමසා බලන්න ඒ තෙරුවන් සරණ යාම ඔබ වචනින් සරණ ගියා වුණාට තෙරුන් අරගෙනම සරණ ගියේ කියලා. ඒ ළදරු වූ ළමා කාලේ ඔබ මේ වචන තුනේ සිංහල තේරුමවත් දැනගෙන හිටියා. අස්තාරින ඔබේට බුදුන් සරණ යමි, ධම්ම සරණ යමි, සංඝ සරණ යමි කියලා අරුතක් එකතු කරගන්නට ඇති. නමුත් ඒක දිගන්න කරුණක් තියෙනවා. ඔබ එසේ වාචිකව තෙරුවන් සරණ ගියේ අර බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි මේ බුදුන් දහම් සංගුණ හඳුනාගෙන නෙවෙයි. ඒක වාචික සරණාගමනයක්. නිපමණකින් බෞද්ධකම ලැබෙනවා නම් උපාසකම හරි ලැබෙනවා නම් මෙතනින් ඉහට කිසිම දෙයක් කරන්න අවශ්‍ය නැහැ. නමුත් එසේ වාචිකව තෙරුවන් සරණ ගියා යතර ඉතා යහපත් මිනිසුන් අගේ දිනට ගහමට බණට වුණු ආගමික කටයුතු වලට යහපත් දේවල් වලට සදාචාරය දෙන්නේ නැති නරුණු වර්ගයේ මිනිසුන්. එතකොට ඔබ හිතන්නේ උන්ට උපාසක භාවය පිරිනමී තියෙනවා කියලාද? කෙසේ උපාසක භාවය පිරිනමෙන්නේ නැහැ. මෙන්න මේ නිසයි අපට මේ පිළිබඳව අනුමාන කරන්න සිදුවලා තිබෙන්නේ. පාරම්පරික සරණාගමනයක් තිබෙනවා. ඒ කරුණ තේරුම් නොගෙන යන සරණාගමනය බුද්ධ කාලයේ ත්‍රිපිටකය තුළ තිබෙනවා. උන්වහන්සේ හමුවට ආව අය තෙරුවන් සරණ ගත වූ හැටි. මේ දෙකේ වෙනස අපි තේරුම් ගන්නට උත්සාහ කරමු. ත්‍රිපිටකයේ සඳහන් සූත්‍ර දේශනාවන් ප්‍රථම ධර්ම සංගායනාවේදී ආනන්ද හාමුදුරුවෝ ඉදිරිපත් කරපු දේවල්, උන්වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් ඇසූ දේවල් තමයි ඒවම් මේ සුතං ඒකම් සමයන් කියලා කියන්නේ. මා විසින් මෙසේ අසන ලැබී එක් සමය. එතකොට එසේ තියෙන පාඨය වෙනම සූත්‍ර දේශනාවක පූරිකාවක්. මෙතකොට තමයි බලවායේ තුදෝච කියන වචනින් පටන් ගන්න බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ ස්වේත කියන බුදුන් වහන්සේ වදාළ කරුණ. බොහෝ සූත්‍ර දේශනාවල අගට තවත් තිබෙනවා ධර්ම ශ්‍රවණය කළ සාකච්ඡා කළ පුද්ගලයාගේ ප්‍රකාශය. මේ පිළිබඳව විමසීමෙන් බලන අපට තේරෙන දෙයක් තමයි බුදුරජාණන් වහන්සේ හමුවට ආපු අය පළමු කිසිවෙත් පළමු තෙරුවන් සරණ ගොස් බණසන්ත වාදී බවක් සිදුවී නැති බව. උන් පැමිණිය එකත් පස්ස හිටිය සමහරට ඇඳල ආචාර කළා. සමහට ආචාර කළේ නෑ. එහෙම ඉඳලා ඔවුන් සොයින්ට අදාළදී ගාථාවකින් විමසුරු ලැබුණ නැත්නම් වාක්‍යකින් ප්‍රශ්නකින් විමසුරු ලැබුණ ඒ විමසූදයට පිළිතුර තමයි බුදුරජාණන් වහන්සේ දීස්තුනේ. ඒ වගේම ආරම්භක යුගය ගැන බැලුවොත් විවිධ ආගමික මත දැරූ අය සඳහා උන්වහන්සේ ධර්ම දේශනා කළා. අරුණම බෞද්ධයින්ට ධර්ම දේශනා කළා නෙවෙයි. ධර්ම දේශනා කළේ හොයන අයට තේරුම් ගත්ත අය කරපු ප්‍රකාශයක් පවතිනවා. බොහෝ සූත්‍ර දේශනාවල අද පවතිනවා. මේ කරුණ තේරුම් ගත්ත පුද්ගලයාගේ ප්‍රකාශය. ඔබ සමහර විට ඒ අසයි. අභික්ඛන්තං භෝගෝතම අභික්ඛන්තං භෝගෝතම සියතාති භෝගෝතම නිච්චිතං වා උක්කුජ්ජේය පටිච්චන්නං වා විවරේය මුල්හස්සව මග්ගං ආචික්කේය අන්ධකාරේ වා තේල සද්දෝ සම්දාරේ චක්කමන්තෝ රූපං දක්ඛින්තීති යෝනි සම්බෝතා ගෝතමේන අනේක පරියායේන ධම්ම ප්‍රකාශිතෝ එසහං භගවන්තං සරණං ගච්ඡාමි ධම්මං ච වික්ඛ සංඝං ච උපාසකං මං බලං ගෝතමෝ ධාරේතු අජතංගේ පාමපේතං සරණං ගතම්පි. ඔබ පිරිත්තහල තියෙනවා සුගිරි මහ සංඝරෝණ දේශනා කරු දේශෝ දීපින් සම්පේක්ෂණ කරන අරෝ අතිරි දේශනා මේ පාඨය ඔබට යන්තමින් වූ මතකයි. මේ ප්‍රකාශිතුමන් මේ සිංහල අරුත අපි තේරුම් ගන්න කිසිද බුදුන් වහන්සේ කළ කරුණු පැහැදිලි කිරීමෙන් පසු ඇති වුණ සතුට තමයි මේ උන්වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කරන්නේ. දේශනාව මනරම් ඒ දේශනාවේ ස්වභාවය දක්වන්න උතුම් කීපයක් වෙනවා. නික්කුජිතං ආඋපජීය යටි සුරකරක දෙයක් කුලි කුරතලාවනි යටි කුරතක දෙයකට ජලය පුරවන්න බැහැ උදු කුරතක මොහොමිත ජලය පුරවන්න එක පෙනෙනවා. පටිච්චන්නං වා විවරේ යම වසා තිබුණොත් සිහිය දැස් ස්වභාවය දකින්න හම්බ වෙන්නේ නැහැ. විවර වුණත් එහෙම විවෘතු ඒ ස්වභාවය දකින්න. ඒ වගේම යමෙක් මංගුලා වුණොත් මුල් හස්සවන් මග්ගං වාචිත්තේ මංගුලා වූ පුද්ගලයෙකුට මග කියාදීම තුළ කතරම් සතුටට පත් වෙනවා. ඒක නිවැරදි මාර්ගය යනවා. ඒකට බුදුන් වහන්සේ වදාළ මේ ධර්ම දේශනාවේ තොට යටි කුරුස් ලැබයක් පිළිතුරුයි පෙන්වනවා සමහරවිට. වසාති භූතයක් විවෘත කරලා තහා පෙන්වනවා සමහරවිට. මග වැඩින කෙනෙකුට මග පෙන්වනවා සමහරවිට. එතමනම් බුදුනේ චක්කපන්තෝ රූපානි ලක්ෂින් තීති අන්ධකාරේවා තේල පද්ද සංහාරේ. තියෙනවා නම් හොඳරේ ඉන්න ප්‍රකෘත බලන්නේ කියලා තෙල් තහනම් ගල්ලා දුන්නා සමහර. බලන්න ඔවුන්ගේ ප්‍රකාශය. එබැවින් ඔබවහන්සේ මනාකොට ඒ අනේක පරියායේන මේ ආකාරයෙන් මේ ධර්මයේ ප්‍රකාශ කළා. ඉන්න මම බුදුන් සහ ධම්ම සංසම්බුත් සරණ යන අදපතන් මම උපාසක කෙනෙක් කොටසලකන සේක්වා. ඒ උපාසක භාවයේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ කෙරෙහි පැහැදීම තුළ ඔවුන් විසින් බුදුරජාණන් වහන්සේගෙන් කළ ඉල්ලීමක්. බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලන්නට තරම් ඔවුන්ට දැක්ම පුළුණු අවබෝධය පුළුණු. සමහර සූත්‍ර දේශනාවල තවතින ඉතිහාසයට අනිත් බාරද්දා යන සූත්‍රවල උපාසක බහටපත් වුණා කියලා කියන්නේ අලත්ත පබ්බජ්ජං අලත්ත උපසම්පදං මේ තෙරුවන් සරණ ගත වීම තුළ පැවිද්ද සහ උපසම්පදාව ලැබෙන බොහෝ කලකින් රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වුණා. දැන් මොකක්ද කියන්නේ? බුදුරජාණන් වහන්සේගෙන් හෝ ධර්මීය වටහාගත් කල්යාණ මිත්‍රයෙකුගෙන් මේ ධර්මය අසා ධර්මීය තේරුම් අරගෙන තමන් පෙරුවන් සරණ ගත වීමට පිවිසෙන බව ප්‍රකාශ කළේ ඉල්ලා සිටීම. බෞද්ධ පරම්පරාවක උපත ලබා මෞපියන් සමග පූජන ස්ථානයකට යාමේදී පන්සිල් දීමේ ප්‍රතිඵලයක් වශයෙන් පෙරුවන් සරණ ගත වීම. මේ දෙක එකක්ද දෙකක්ද? අනේක තේරුම් ගන්න උත්සාහ. ඒ වගේම මෙතන තවත් මට වචනයක් ඇතුළත් කරන්න කල්පනා වෙනවා. එන්න මෙහෙම. ඔබ හැම කෙනෙකුටම මේ පින්නතෙක් වශයෙන් ඔබ නිවසේදී ඔබට ඔබගේ බෞද්ධයාගේ සීලී පංච සීලී කියලා කියනවා. සෝදාට ඕන නම් සෝදාට සීල් කියලා කියනවා. සෝදාසංග සමන්නාගත. නැත්නම් සාමනීර සීල එකක් 10ක්. මේ හැම සීලයක්ම සමාදන් වෙන ආකාරය ඔබ දැකක දෙනවා නම් ඊට පෙර ආතුව. තිසරණ සහිත පංච සීලය, තිසරණ සහිත අට සීලය, තිසරණ සහිත වත් සීලය, තිසරණ සහිත සාමනීර වත් සීලය කියලා. අබ්බජදර සීලය කියලා. තිසරණ සහිත සීලය කියන වචනේ ඔබ පංච සීලයේ අට සීලයට පාවිච්චි කරලා පුරුදු වෙන්න. තිසරණයක් සීලයක් කියලා කල්පනා කළායේ තේරුම් ගත්තායේ කෙනෙක් ඉන්නවද කියලා කල්පනා කරනවා. මට නම් නැතිනේ අර හැම සීලයකම ප්‍රථමයෙන් පවතින මේ තිසරණ යන ඊට වඩා ප්‍රබල බලවත් තම තමන් ඉන්නා වූ ශේෂ්ත්‍රයට අදාළ එකක් තමයි පංචසිල් ලක්ෂණ කියලා කියන්නේ. නමුත් තිසරණ යන හැම දිනකට සමාදන් වෙන්න පුළුවන් කියලා. දැන් අප පාරම්පරික සරණාගමනයේදී බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කී පමණින් අපි සීලයක් බව දැනගෙන සිටියාද? සීලයක් වශයෙන් සමාදන් වුණාද? එසේ නම් අපේ අවධානය යොමු වෙන ධර්ම දේශනාවන්ගේදී ධර්මයේ වටහාගෙන පෙරවන් සරණ යන තැන දක්වා අපි ආ යුතුයි නේද? පාරම්පරික සරණාගමනය නමුත් ඒ සීලයක් බවට පත් වන්නේ හෝ සක්‍රිය වන්නේ නැහැ. ඒ තේරුම් අරගෙන ජීවිතයක් වන්නේ නැහැ. මම ඊට උදාහරණයක් ඔබට ඉදිරිපත් කරන්න. ගාල්ලි තදින්චිලා ඉන්න කෙනෙක් මම දුවර යමි කියලා කියනවා. එහෙම නැත්නම් නුවර තදින්චිලා ඉන්න කෙනෙක් මම ගාල්ලි යමි කියලා කියනවා. ඔබට කියන්න පුළුවන්. ජීවිත කාලයකම උන්ට කීකියා ඉන්න පුළුවන් මම නුවර යමි, මම නුවර යමි. කවදාවත් පියවරක් ලැබුවේ නැත්නම් ඔබ නුරයයිද? කවදාවත් පියවරක් ලැබුවේ නැත්නම් නුර කෙනා වාලියයිද? පියවරට ගන්න එක. මට නම් පිළිගන්නේ නැහැ. ඒ ධර්මයේ තේරුම් නොගෙන බුද්ධං සරණං ගච්ඡාමි කියන එක අර මම නුරයමි කියලා කියනවා වගේ වැඩක්. අවතීර්ණය වෙන්නේ යන්නේ නැහැ. ජීවිත කාලෙම කීකියා ඉඳලා පරලෝයා. මේක ප්‍රායෝගික දෙයක් තන්නේ පාත් කැඩුවොත් ඉදිරියට. පියවරක් හරි තැබුණොත් පියවරෙන් පියවර ඔබ නුවර කරා ගලා වෙනවා. ඒ නිසා මා කල්පනා කරන ලබන්නේ තෙරුවන් සරණ යාම යන වාර්ෂික ක්‍රියාව ඉක්මවා ගිය ප්‍රායෝගික ක්‍රියාදාමයක් කියලා. පැකෙනින් මේ දෙය කියන එකේ නරකක් හෝ වරදක් නැහැ. නමුත් ඒ ප්‍රායෝගික වන්නේ ඒක අවතීර්ණවමොත් තෙරුවන් සරණ කරගතොත් දැන් බලන්න අපි ජීවත් වෙනකොට ඔබේ වෘත්තීය හැකියාව වෛද්‍ය පහසුකම් මේ ඔබේ ජීවිතයට සරණ කරගන්න ඔබට ඇති වෙන දැනයන්ට පිළියම් යොදා ගැනීම සඳහා දේශීය හෝ බටහිර මේ වෛද්‍ය පහසුකම් ඔබේ ඉගෙනගත්තු දැනුම සරණ කරගන්න ලබනවා. ඒ නිසා ඔබට ඒවෙන් ප්‍රතිඵල ලැබෙනවා. එන්න ජීවිතේ පවතිනවා ඔය සාමාන්‍ය ස්වභාවයේ සරණ කර ගැනීම වලින් විසඳාගත නොහැකි මනෝමූලික වූ බුද්ධයට වගයක්. අපි ඊට පසුගිය ධර්ම දේශනාවකදී පැහැදිලි කර වදාළේ චිත්තසංතානගත දුක් කියලා. මේ චිත්තසංතානගත දුකින් මිදෙන්නට අර බාහිර දේවල් සරණ කර ගැනීම තුළින් හැකියාවක්. යම්තාක් සරණක් ලැබෙනවා නම් ඒ බුදුන් වහන්සේ වදාළ පරිදි කලං නාගන්තිකෝල 16 එකක් තරම්වත් කඩේ නැහැ. එනම් මේ පෙරවන යනු අර අනිත් ක්‍රමෝපායන්ගෙන් උපාය අනුගම ක්‍රමෝපායන් අනුගමනය කොට මිදෙන්නට නොහැකි වෙන මේ දුක්ඛයයි සඳහන් කරන්නා වූ කොටසෙන් අතමිදීම සඳහා ප්‍රායෝගිකව භාවිතා කළ හැකි උත්තම ගමීදයක් එකිනෙකට රුවන් කියලා කියන්නේ රත්නත්‍රය කියලා කියන්නේ. එනම් බුදුන් වහන්සේ වදාළ වචනයට අරුතක් තිබෙනවා නේද? යම් උපාසක භාවයට පත් වන්නේ රත්නත්‍රයේ සරණය. අපි රත්නත්‍රයේ වාචිකෝ කියන අය බහුතරයක් නම් මේ රත්නත්‍රයේ වටහාගෙන සරණ යන අය බවට පත් විය යුතුයි. අපේ ධර්මදේශනාවල ඉලක්කය වන්නේ අන්නේසේ මේ පිළිබඳව කරුණු පැහැදිලි කිරීම. මේ සඳහා මට එක කතාවක් ඉදිරිපත් කරන්න. සාමාන්‍යයෙන් අපේ ධර්මදේශනාවල මේ කතා කියන්නේ නැහැ. මනකතා කියන එකට වඩා ගැඹුරට ගිය දෙයක් අපි ධර්ම දේශනා. නමුත් යමක් පුතා දක්වන්න අවශ්‍ය නම් සූත්‍ර දේශනාවක් පැහැදිලි කරන්න වෙනවා. මට මතක තියෙනවා මධ්‍යම නිකායේ උපාලි සූත්‍රයේ තියෙනවා. අංගුත්තර නිකායේ සීහ සේනාපති සූත්‍රයේ තියෙනවා. මේ සූත්‍රවල බුදුරජාණන් වහන්සේ වෙත ආවුන් පාලි විභූති පුත්‍රයා අවශ්‍ය නැත්නම් සීහ සේනාපති නාමයෙන් බුදුරජාණන් වහන්සේ ස්කැනයක් දුන්නා. ඒක විග්‍රහ කිව්වා. ඒ අවසානයේදී වුණ මේ පෙරුවන් සරණ යාමට දීපු අරුතක් තියෙනවා. ඔබ මේ සවන් දී බලන්න ඔබත් එසේද කියලා. ඒ වන විට උපාලි නිගණ්ඨනාථ පුත්‍රගේ අග්‍රස්ථාවක. උපාලිට හිත්මය නිගණ්ඨනාථ පුත්‍රයා දීර්ඝ තපස්සේ කියලා ශ්‍රාවකෙක්. ඔහු පිළිසිඳා වැඩල හවස විවේක පිණිස බුදුරජාණන් වහන්සේ හමුවට ඇවිදින් සාකච්ඡාව කියලා. බුදුරජාණන් වහන්සේ තමයි දීර්ඝ තපස්සේ ඉන්නේ ඔබගේ ගුරුවරයා කර්ම තියක් තනවනවා කියලා. මගේ ගුරුවරයා පනවන විට කර්ම තියන්න සුසු නැහැ කියලා. එන මොනවද ඒකට කියන්නේ? දණ්ඩ කියලා කියන්නේ. දණ්ඩ කීයක් තියෙනවද? කාය දණ්ඩ, වචී දණ්ඩ, මනෝ දණ්ඩ කියලා තුනයි. මේ ප්‍රධාන වෙන්නේ කොහොමද? කාය දණ්ඩය. බුදුජානක මහන්සේ විරත පස්සේ කියනවා කාය දණ්ඩයද තපස්සේ කාය දණ්ඩයද කාය දණ්ඩයක තුන් වතාවක් අහලා ස්ථිර කරව ගන්නවා. උත්තර දෙනවා කාය දණ්ඩය. බුදුජානක මහන්සේ කියනවා ඔබ වහන්සේ ඔබේ ශ්‍රාවකෙන් ජීත්මන්ට දණ්ඩ කීයක් තියෙනවද? ඒකට දඬ කියන එක නොහොබී කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. එහෙනම් ඒකට මොනවද කියන්නේ? ඒකට කියන්නේ කර්ම. මොනවද කර්ම? කාය කර්ම, වාචික කර්ම, මනෝ කර්ම. ඉතින් ප්‍රධාන වෙන්නේ මොනවද? මනෝ කර්මයේ ප්‍රධාන. මනෝ කර්මයේ සම්බන්ධවක් ගෞතමීවි කියලා තුන්මතාවක් ගන්න ස්ථිර කරගන්නවා වචන. ඒක ලාමකයි. මනෝ කර්මයේ ලාමකයි කාය දඬනම ප්‍රධාන වෙන්නේ කියලා කියන විස්තරස්සියනවා. මේ කීල වාර්තා කරනවා නිවන් රාත පුත්‍ර ශාස්ත්‍රවරයාට. මේ වාර්තා කරන කෙන තමයි අර උපාලි නමැති අග්‍රස්ථාවක සිටින්නේ. ඌ මේ කහලා විග්‍රහ කරනවා බුදුන් වහන්සේ. කාය දණ්ඩයයි ප්‍රධාන වෙන්නේ කඩිවරු මනෙන් පැහැදිලි කරලා තියෙනවා. ලාමකෝ මනෝ දණ්ඩයට මොනවද කරන්න පුළුවන් කියලා කියලා මම යනවා. බුදුරජාණන් වහන්සේ හැම වෙලා ප්‍රවෘත්ති තියෙන හිල්වේ එකක් දැල්ලා හොලවලා ධමනී කරනවා වගේ මේ ධමනී කරලා කාය දණ්ඩේක ධන බව පෙන්වලා දෙන්නේ. නිරන්තරව පුත්ත කියන ඔබ හෝ දීකට පස්සේ මා යායුතු. අපි කියන ප්‍රේසම් වෙන බුදුජානන් වහන්සේනම යමෙක් දිහා කොහොම පැහැදෙන ආවර්ත මායාවක් වෙනවා. ඒ ආවර්ත මායාව කියන වචනේ තේරුම් ගන්න. එහෙම එකක් බුදුජානන් වහන්සේනම තිබුණේ නැහැ කිසිවිට. නමුත් උන්වහන්සේගේ මනා කරුණු පැහැදිලි කිරීම සංවේදී වුන් ධමනී වෙනවා. ඒකට විරුද්ධවාදීන් කොටු ගැටණයක් තමයි ආවර්තමය. උන් ඉන්නේ වැරදි තැනක නම් ඒ වැරද්ද වැටෙනෙන් පස්සේ උන්ට පෙරුවන් හැර වෙන කරුණක් නෑ කියන්නේ සිදු වෙනවා ලංකෝ. මේ කරුණ දැනගත් උපාලි මොහොතේ පුත්‍රයා. බුදුජානන් වහන්සේ හමු වෙන්නේ anu. ඉතින් නා පෙරුවන් සරණ ගියා කියලා හරි යන්න කියලා හරි මොකක්වත් නෑ නිකම්ම නිකිල්ල. තා වෙනත් ආගමික නිකායක ප්‍රධාන දායකයනේ. දීර්ඝ තපස්සිනියාවද අපි නිවන් ප්‍රාප්ත සාධකෙක් වෙනවා. ඔබ වහන්සේ උතර කතාවක් ඇති වුණා. කතාවක් ඇති වුණා. මොකක්ද ඇති වුණ කතාව? ඊට පස්සේ බුදුජානන් වහන්සේ මනින් පැහැදිලි කරනවා. කාය දණ්ඩේ, වාචී දණ්ඩේ, මනෝ දණ්ඩේ කියන මේ දණ්ඩ තුන කරන බවසා කාය දණ්ඩේ ප්‍රධාන බව. දීර්ඝ තපස්සි කියන බව. ඒ නිවන් ප්‍රාප්ත ඒ දේශනාව බව. තමන් වහන්සේ කාය කර්ම, වාචී කර්ම, මනෝ කර්ම කියලා තුනක් කරන බව සහ ප්‍රධාන වන්නේ මනෝ කර්මයේ බව. නිවන් ප්‍රාප්ත ඉන්න පැත්තට වැඳලා මං හිතන්නේ නැත්නම් දැන් ගාවකට ගරු කරලා සත්‍යන්නා වූ අය මොනවින් ධර්මයේ පැහැදිලි කරලා දන්නවා පැහැදිලි කරන ලබනවා කාය දණ්ඩේමයි ප්‍රධාන මනෝ දණ්ඩේ ලාංකයි. මෙකින් බුදුරජාණන් වහන්සේ හරි ලස්සන වචනයක් උපාලි මඩේකෝ පින්නක් වගේ වෙන්නේ නැතුව ඔබේ ධර්ම මතයේ ඉන්නවා නම් මම ඔබ සමග මේ සම්බන්ධයෙන් කතා කරන්න කැමතියි. මේ සමග විවාද කරන්න කැමතියි. වාලි කැමතියි. මඩේ හිතින් නැත්නම් වෙන්නේ නැතුව කියලා කියන දුක ප්‍රතිපත්ති වෙනස් කරන්න. ඔව් ඉන්නවනේ නම් කාය දන්දේක ප්‍රධානයි කියන්නේ. මෙතන බුදුජානන් වහන්සේ උත්තම අටක් ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ පාසෙම ඔබතුමා කොච්චර කිව්වත් කාය දණ්ඩනේ ප්‍රධාන දීකියා උපාලි නැවත නැවතත් බුදුජානක මහත්මයාට කර්මෙන් කර්ම බලාපොරොත්තු වෙනවා. මම අතන කියන දෙන්නේ ඔබට තේරුම් ගන්න දෙකක් පිටක් කියනවා. නිදන්තමත් නාටබුත් සාසනයේ තුන චතුරාර්ය සම්පන්න කියලා. උන් සංවරය පහළ දෙන්නේ. බුදුජානක මහත්මයා කියන්නේ චතුරාර්ය සම්වරයෙන් යුක්ත පුද්ගලෙක් පා ගමන් යන විට ඔහුට සතුන් පෑගිලා මැරෙන්නේ නැද්ද? මැරෙන්නේ. එතකොට ඒක මොන දන්නේද අයිති වෙන්නේ? එතකොට කියනවා සචේතනික සිදු නෝදයා උදයක් නිසා ඒක විකාම කරන කල දෙයක් නිසා ඒක පාප ගණයට මහා සාවද්ද ගණයට වැටෙන්නේ නැහැ කියලා. එතන කයින්නේ කරක්කියාව සිදු වෙන්නේ පැහැදිලා නියනේ. සුත්‍රයන් මහා සේතන යමෙක් හිතාකලොත් කියලා පස්සේ දානවා කියලා. හිතාකලොත් මහා සාවද්ද වෙනවායි කියලා. එතනම මොකද්ද උනේ? චේතනා මුල් වුණා මහා සාවද්ද වෙනවා කියන එක උන්ගේ කටින් කියලා. සුත්‍රයන් මහා සේතන තොපට මඟ වැරදිලාද? දැන් ඔබ පෙර කිව්වේ නෙමෙයි වෙන දෙයක් කියන්නේ ප්‍රවේශලින් උත්තර දෙන්න කල්පනා කරලා උත්තර දෙන්න. බුදුරජාණන් වහන්සේ හැදලි කරනවා. මේ මම ඔය උත්තර කිව්වත් කාය දන්න මේක දැන් පිළිගන්නේ. උදේ වුණේ හිතන්න. අවිගත් පුරුෂයෝ එක්කෙනෙක් දෙන්නේ 10ක් 100ක් විතර. මේ මුළු නාන්දාම විනාශ කරනවායි කියලා නගරයට කනලා කියනවා. ඔවුන්ට මේ නගරේ විනාශ කරන්න පුළුවන්. තමන් එක්කෙනෙකුට දෙන්නේ උඩ දෙන්නේ 10ක් 100කටත් වෙනකින් මේ නගරේ විනාශ කරන්න බෑ. උපාලි උත්තර දෙනවා. බුදුරජාණන් වහන්සේ හැදලි කරනවා. හොඳයි. මහා බල සම්පන්න ඉරිසිවරයෙක්. තමන් තාපයක් කළොත් එහෙම මේ නගරේ විනාශ වෙන්නේ කියලා. මොකද වෙන්නේ? කාමිනී එක නගරයක් නෙමෙයි මහා බල සම්පන්න ඉරිසිවරයෙක් නගර දෙක තුනක් විනාශ කරන්නේ. දැන් මොකද්ද මේ කියේ මුළු අර්ථය? කාය කර්මයක් තමයි කදු අතන් අතින් අරගෙන යන මිනිස් ඝාතනයේ රූපමාව. එතකොට ඒකට බොහෝ වෙලා යනවා තරන්න බෑ. නමුත් මනෝ කර්මයක් තමයි අදිස්ථානයේ නැත්නම් සාපේ සනේ විනාශ වෙලා යනවා. දැන් ප්‍රධාන වෙන්නේ මනස නැත්නම් සිත කියන එක තමයි බුදු දහම මානසිකව පැහැදිලි කරන්නේ. මේ වගේ උපමාවක් පිනවන් කාලේ ගන්න යන්නත් කියන්නේ. අතවිනික අවස්ථාවේ උපාලි සිනාරින කිනාවලා කිනා ස්වාමීන් වහන්සේ මහත්තයා. ඔබ වහන්සේගේ මුල් උපමාවෙන් මට මේක තේරුණා. ඔබ වහන්සේගේ විචිත්‍ර උපමාවල තියෙන ලක්ෂණ බලන්දයි මම මේ වෙනතුර සම්බන්ධීගෙන හිටියේ. එහෙම කියලා අන්න අර ප්‍රකාශය උපාලිත් කරනවා. අභික්ඛන්තං භෝගෝතම අභික්ඛන්තං භෝගෝතම කියලා මම මුලින් කියන විදිහට ප්‍රකාශය. කෙසං භගවන්තං සරණං ගච්ඡාමි ධම්මං විච්ඡං ගච්ඡති උපාසකං නම් ගෞතමෝ ධාරේතු අධිපති ප්‍රාණෝකේතං සරණං ගච්ඡාමි මම පළමුව කෙරුවන් සරණ යනවා මම උපාසක පොතේ සලකන් දීතියි එනි මෙතෙන්දි බුදුරජාණන් වහන්සේ උපාලි ඉදිරිපත් කරන පාඩයක් තියෙනවා අනිච්චකාරං කොග්ගහපති කරෝහි අනිච්චකාරෝ තුම්හාදී තුම්හාදිසානං ඥාතක මනුස්සානං සාධිකෝති උපාලි හිතාමතා තීරණයක් ගන්න. හිතාමතා තීරණයක් ගන්න එක තමයි ඔබ වැනි මිනිසුන් පිළිගත් බුද්ධිමතුගේ ස්වභාවය. උපාලි කියන ස්වාමීන් වහන්සේ මහන්ස වෙනත් ආගමික ශාස්ත්‍රෝරෙක් එමනම් මේ වන විටත් නුවර අඬවැර යවලා මා ඔහුගේ ශ්‍රාවකයෙක් වුණයි කියලා. ඔබ වහන්සේට තාමත් නිදහස දෙනවා හිතාමතා තීරණයක් ගන්න. ඔබ වහන්සේ කිරීම වඩා හැදෙනවා දෙවනුවත් මා ඊළඟට උපාලිට බුදුරජාණන් වහන්සේ දරන උපාලි ඔබේ නිවස අනි තීර්ථකින් සඳහා ධර්මශාලාවක් වුණා. ඔවුන්ට පිළිසරණක් තිබෙනවා. ඔබ තෙරුවන් සරණ ගත වුණයි කියලා ඒ අතහරින්න බෑ. ඒක ඔබ කරගෙන යන්න. ඔබට දැන් දෙන්නේ. ඒකත් මතක තියාගන්න කියලා බුදුහාමුදුරුවෝ කරා. ස්වාමීනි මිනිසුන් ඔබ වහන්සේ සම්බන්ධයෙන් කියන්නේ නෙමෙයි. සත්‍යාගතින් මහන්සි විතරක් දන් දෙන්නේ මම පළමහාන සංසේ තමයි සාවකෙන් විතරක් දෙන්නේ වෙන කාටවත් දෙන්නේ නැපයි කියලා කියනවා කියලා මිනිස්සු සෝදනා කරන්නේ. ඒ වහන්සේ මට පැහැදිලි කරනවා මේ දේවල් තේරුම් අරගෙන තවදුරටත් ඔබ වහන්සේ පැහැදිලි කරනවා උන්ට දෙන දාන දෙන්නේ කියලා. මම ඔබ වහන්සේ කෙරෙහි වඩා පැහැදුනවා. තේරුමක් මම පෙරවන් කරන්නේ. දැන් මට ඔබට කියන්න කරුණක් තියෙනවා. මේ සූත්‍රය ඉතුරු කරස දිගයි අපිට අවශ්‍ය නේ මට අවශ්‍ය කරස් දෙන්න ගන්නවා. බුද්ධං සරණං ගච්ඡාමි තුතියං බුද්ධං සරණං ගච්ඡාමි තතියං බුද්ධං සරණං ගච්ඡාමි ඔබ මේ කියනවා දෙවනුවත් තෙවනුවත් සරණ යනවායි කියන්නේ ඔබේ දෙවනුවත් තෙවනුවත් කියන වචනේ කුමකට කියවද කියලා දන්නවද උපාලිගෝ සේනාපතිවරයා කොහොමද මේක කියලා කිව්වේ බුදුන් වහන්සේ වදාළ ධර්මයට පැහැදුනා පැහැදීමෙන් තමයි ඔහු තෙරුවන් සරණයි. බුදුන් වහන්සේ නිදහස දුන්න හිතාමතා කටයුතු කරන්න කියලා. ඔහු වඩා පැහැදුනා. වඩාත් පැහැදීමෙන් තමයි ඔහු ෘත්‍යාපි බුද්ධං කරණං ගච්ඡාමි කියන්නේ. ඔහුට වඩාලත් ඔබේ දානි නවත්තන්න නැතුව අනිතීර්ථකින්කත් දෙන්න. වඩාත් පැහැදුනා. ඔය ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ බුද්ධක දෙස් අන්නේ වගේ පැහැදීම වඩා පැහැදීම වඩාත් පැහැදීම. තුන්වෙනි අපාවට සරණ ගිය වඩාත් පැහැදීමයි. දැන් උපාලි ගෘහපති පුත්‍රයා පැහැදී වඩා පැහැදී වඩා පැහැදී තෙරුවන් සරණගත වුණා. මේ ධර්ම ශ්‍රවණී කරන කවුරු හෝ අපේ බෞද්ධ පිටු කෙනෙකුට කියන්න පුළුවන්ද ඔබ මේ තෙරුවන් සරණ ගිහින් ඉන්නේ පැහැදී වඩා පැහැදී වඩා පැහැදී කියන අර්ථයෙන්ද මේ තුපියම් පිටක් යම් පිට කියන්නේ නැත්නම් අනිත් අය කියන නිසා මෙන්න මා පෙන්නන වෙනස. මේක පාරම්පරික සරණාගමනයි. මේක වාචික සරණාගමනයි. මේක නුවර යනවා කීවට කියනවා විතරයි යන්නේ අපි. අපට අවශ්‍ය වෙන්නේ කියන එක නෙමෙයි දැන් සරණ කරගන්න අය. ඒ සරණ කර ගැනීම සඳහා තෙරුවන් මෙලවින් හඳුනා ගන්න අවශ්‍යයි. මේ පිළිබඳව අපි තවදුරටත් විදිහට තේරුම් ගන්න වෙනවා. හොඳයි. බුදුරජාණන් වහන්සේ කියන වචනේ ඔබට මොනවද මතක් වෙන්නේ? ඔබ ළමා කාලේ ඉඳන් දක්වා දැක ඇති බුද්ධ ප්‍රතිමා මතක් තිය බුදුරජාණන් වහන්සේ පුද්ගලෙක් වශයෙන් ඔබට සිහිවේ. මේ බුදුරජාණන් වහන්සේ සිහිපත් කිරීම සඳහා අපේ සංස්කෘතිය අදාළ දෙන්න අනුරුව ප්‍රතිමාව කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ හඳුනා ගැනීමට අපි උන්වහන්සේ හඳුනාගත්ත ප්‍රථමයා දක්වා යා යුතු වෙනවා. මෙලොව බුදුරජාණන් වහන්සේ ප්‍රථමයෙන් හඳුනාගත්ත කවුද කියලා ඔබ දන්න කතාවක් මට කියන්න සිද්ධ වෙනවා. සම්බුද්ධත්වයේ සාක්ෂාත් කළ බුදුරජාණන් වහන්සේ පළමුවම කාට දම් දෙසන්දැයි සොයා බලා ඔහුගේ උන්වහන්සේගේ පෙර උදව් අතුරු කළා වූ අය මේ පරලොව ස්ථව ගැන ආලකාරාම උද්දකරාම කුත්ත වැනි අය සයවසක් උන්වහන්සේ ඇතුරේ සිට පස්සව තවසන්න සම්පංචවාගේ සික්කු ඔවුන් හමුවන්නට ධරණ සිසිත් තන ආරාමයක වැඩම කරනට සූත්‍රවල සඳහන් වෙනවා ලස්සනට අන්න ශ්‍රමණ බවක් ගෞතමයා බුදුවෙන්ට දැරුව ශරීරය අලංකාර කරගෙන දැන් අපෙන් උපස්ථාන ලබා ගන්න තියෙනවා. පිටර ගමන් නොයමු, පාසල් නොදවණි නොකරමු, පාසිවරු පිළි නොගනිමු. ඒක ලස්සන සිරිතක්. ඔබ තේරුම් ගන්න. දුර ගමනක් සිට ආරස්ථානයට පැමිණ ගුරු ස්වාමීන් වහන්සේගෝ එනත් පිනමක් හෝ ප්‍රහේස කරන පැමිණෙන්නේ. පෙර ගමන් ගොස් අතේ තියෙන දේ අතට ගන්න එක. පා දෝවණය කරන එක. පසුන් පනවන එක. පැහුණු පැන් නැත්තම් ගිරන් පස පිළිගන්න දේ. ඒ අපි ළඟ පවතින සිරිතක්. ඒක තුජ පක්ෂේ තුළින් ඉගෙන ගන්න අනිත් සමාජය විතර බරට කෙනෙක් එනකොට තුගේ බර පැහැල්ලු කරන්න වෙනවා. ඌට අවශ්‍ය පරිසර සපයන්න වෙනවා. පිටන්න ඔක්ක ආරක්ෂකකට වෙලා ඉන්නේ නැති. ඒක තමයි දරු කිරීම කියලා කියන්නේ. නමුත් මෙතනදී මේ කියන කතාව කාටවත් ඉටු කරගන්න බැරි වුණා. නිහඬව ඉන්න බැරි වුණා. කෙනෙක් පෙරළමන් ගියා, කෙනෙක් අපිට කෙනෙක් පාදෝලිය කියලා කෙනෙක් අසින් කළා. කනෝ වසමේ වැඩ සිටි බුදුරජාණන් වහන්සේට ආමන්ත්‍රණය කරන ලැබුවේ අවුස්සෝවාදී. අවුස්සෝ කියන්නේ සමාන අර්ථතාවයක්. අන්න එතෙන්දි බුදුරජාණන් වහන්සේ වදාරන මත අවුස්සෝවාදී නම කල්පිතව සම්මා සම්බෝධිය සාක්ෂාත් කරගන්න. එහෙම කියුවට පිළිගස්සෙ නෑ. බුදුන් දැක්කේ නෑ. ඒ ප්‍රථමයා වුණත් ඒ පිළිගස්සෙ නෑ බුදුන් අයිති. බුදුන් දැක්කේ නෑ කිදු. ඒ නිසා බුදුන් දැකීම යනු ඇසට පෙනෙන කෙනෙක් දැකීම නැමති සරලාර්ථයට වඩා ගැඹුරු දෙයක් බව තේරුම් ගන්න. එදා දෙසු දම් දෙසුම තමයි දම්සප්පයතුන් නැත්තම් මංගල ධර්ම දේශනාව කියන්නේ. ඒ පිළිබඳව අද කතා කරන්නේ අපි වෙන දවස් කරලා කතා කරමු. අවසානයේ තියෙනවා නිමිතිය. මේ ආසනයේදී මේ පස්සක තවසන් අතර සිටි කුල්ලන්නේ තවසක්. යම් කිංකි සමුදේ ධම්මං සබ්බං තං සමුදේ විනෝද ධම්මං ධම්ම චක්කු උදපාදි කියලා කියනවා. ධම්ම ඇස පහළ වුණා. අන්නේ ධම්ම ඇස පහළ වෙන පස්සේ තමයි ධම්ම ඇසර තමයි බුදුන් දකින්න පුළුවන්. මේ බුදුන් දැකීම යන ධම්මස 15 වීම තුල ලබා ගන්න ඕන දෙයක්. තේරුම් ගන්න මෙතෙන් තමයි ඔබට අදක් කරනවා පිටකයේ තොරා පින වචනය. අයං ධම්මෝ පඤ්ඤාන්තස්ස. අයං ධම්මෝ දුප්පඤ්ඤා. මේ දී කියන ගැඹුරු කොටස රටකෙන්නට ප්‍රඥායස වූර වෙන්න. මසසින් දකින දෙයක් නෙවෙයි. දුප්පඤ්ඤා සුස්ප්‍රාඥී කෙනෙක් පඤ්ඤාන්ත. එනම් අපි මේ ධර්මදේශනා මාලාවේ ඉලක්කය යුත්තේ ඔබට ප්‍රඥාවක් ලබා දී බුදුරජාණන් වහන්සේ කියන කෙනා ශාරීරික අධමලිකයක් අද ධර්මීය දැකීම තුළින් බුදුන් දකින්න ඕනෑමට කිසිදු බාධාවක් නැති බව පැහැදිලි කිරීම. එනම් කවුද පළමුව බුදුන් දැක්කේ? කොණ්ණඤ්ඤ තල්සා. කෙසේද බුදුන් දුක්නේ? සෝවාන් ඵලයටපත් වීනේ. ධම්මස පැහැදිලි. අපි වෙන පැත්තකින් මේක තේරුම් ගන්න උත්සාහ බුදුරජාණන් වහන්සේන සතිය සම්බුද්ධත්වයේ පිළිගඳව දේශනා කරපු සූත්‍රපිටි. සංයුත්තනිකායේ සලායතන වර්ගයේ සම්බුද්ධ සූත්‍ර හම්බ වෙන බුද්ධත්වයේ පිළිගඳව සංයුත්තනිකායේ කන්දක වර්ගයේ සම්බුද්ධ සූත්‍ර කීපයක් හම්බ වෙන. සලායතනවත් විදිමයි. දෙවියන් සහිත ගමන් සහිත මරුන් සහිත මේ ලෝකයේ මම ආස්වාදයේ ආදීනෝ සහ නිස්සරණ කියන මේ කාරණා මනවින් වටහා ගන්න නැති තාක්කල් මම සම්මා සම්බුද්ධ කියලා ලෝකෙට ප්‍රකටලේ නැහැ. ජම්මිට ආස්වාදයේ ආස්වාදයේ වශයෙන් මේ ආදීනෝ දැකලා ආදීනෙන් මිදෙන එක තමයි නිස්සරණ නිදහස් වීම කියලා කියන්නේ. නිස්සරණේ නැත්නම් නිදහස් වීමෙන් පසුව තමයි මා ලෝකෙට සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ. කන්දක වර්ගයේ තියෙන එක වෙනස් විදිහක්. ඒ ආයතන වර්ග නිසා ඒක හොඳට හැදලි කරන්නේ. මෙන්න මෙතෙන්දී මට පිටෙක් මේ ධර්ම දේශනාවලදී එළියට ගත්තේ නැති වචන කීපයක් පිළිවෙත ගන්න සිද්ධ වෙනවා. දෙවියන් සහිත ගමන් සහිත මරුන් සහිත මේ ලෝකයේ ඉන්නහෙනි මම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පහ හෝ එකක් මම හෝ මගේ හෝ මගේ ආත්මයයි දකින සාක්කල් මම සම්මා සම්බුද්ධත්ව බුද්ධ කියලා ලෝක ප්‍රකට කළේ නැහැ. යම් මේක මට ප්‍රත්‍යක්ෂ වුණාද මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහ හෝ එකක් හෝ මේ සම්මම හේතුකමස්මින් මෙසෝ අත්ත. ඒක වැරදි දෙයක් තමයි. ඒ සම්මම හේතුකමස්මින් හේසෝ මෙ අත්ත. ඒ මමය ඒ මගේ ඒ මගේ ආත්මය. මොකද්ද මේ හේමමේ ඒ මගේ ඒ මගේ ආත්මය ස්කන්ධ පංචකය. ප්‍රත්‍යක්ෂය දුන්නද මේ ධම්මම හේතුවමස්මින් අනිසෝ වත්ත. ඒ මම නොවේ ඒ මගේ නොවේ ඒ මගේ ආත්මය. මේ 100%ක් ප්‍රත්‍යක්ෂ වුණයින් පසුව තමයි මම සම්මා සම්බුද්ධ කියලා ඔබට ප්‍රකාශ කළේ. ඒකතරම් නම් මේ වචනේ මම ඔබට තේරුම් ගන්න. බුදුන් වහන්සේ සම්මා සම්බුද්ධ යනුවෙන් ප්‍රකාශ කළේ පංචස්කන්ධයේ අනාත්මයට පත් වුණයින් පසු. පංචස්කන්ධයේ අනාත්ම වශයෙන් දකින්න පුළුවන් වුණාට පස්සේ ඒක ප්‍රියක්ම සම්මා සම්බුද්ධ. එතකල් උන්වහන්සේ ලෝක සම්මා සම්බුද්ධ කියලා ප්‍රකාශ කරේ නෑ කියලා. තාපස් කතා සැකින කාලේ මෙහෙම හිතනම හිම වෙන කියලා බොහෝ විස්තරය ඇතෙන්නවා. දැන් අපට ගන්න බැරිද වචනයක්? පංචස්කන්ධේ අනාත්මය දැකීම බුදු දැකීම. බුදුරජාණන් වහන්සේ බවට පත් වුණේ සිද්ධාත් කුමරා සිද්ධාත් තාපසතුමා. සිද්ධාත් කුමරා හෝ සිද්ධාත් තාපසතුමාට බුදුන් යයි වදාළේ නැහැ පංචස්කන්ධේ අනාත්මයට පත් වුණේ නැහැ. එතකොට සිද්ධාත් කුමරා නැත්නම් සිද්ධාත් තාපසතුමා පංචස්කන්ධේ අනාත්මයට බව පත් වීමේ බුදුන් දැක්ක. සිද්ධාත් කුමාරා සිද්ධාත් තාපසතුමා බුදුන් දැක්කා. මුදින් හස්තකාස කළාතලත් ලක්ෂණ වචනය. බුද්ධෝ සම්බෝධිස්සාමි. මම අවබෝධ කරගෙන අන් අයට අවබෝධ කරවමි. එහෙනම් මන්න උන්වහන්සේට මේ බුද්ධ යන වචනේ තේරුම මේ පිළිදීම අවදීන. මේ පංචස්කන්ධයේ ආත්ම කොට ගැනීම, නිත්‍යසුත ආත්ම කොට ගැනීම නැමැති මුලාවෙන් සහගුණින්ම නිදහස් වී ඒක සියත්ම අනාත්ම කැනටපත් තුනින් පසු ඒ තමයි බුද්ධ නිස්සම අවබෝධය. අන්න අයට අවබෝධ කරන්න ඕනකම තියෙන්නේ නම් මේ පංචස්කන්ධය අනාත්මයට පත් කන්නේ කෙසේද කියන. මේ පංචස්කන්ධය අනාත්මයට පත් වන කෙනාට තමයි අර ජාති ජරා ව්‍යාධි ශෝක මරණ ආදී කිසිවක් දුක් බවට පත් කරන්නේ නැති ඒ සියල්ල අතුරු ගන්න එක. දුක්ඛම අනවබෝධය තුළ තියෙන කාරණා ටික. අවබෝධයේදී මේ සියල්ලට හිරුදුතු පිළිබිඹු වලට වෙන දේ සිද්ධ වෙනවා. දුක මෙතනමයි නැති වූ තැනක් මෙතනමයි කියලා ඔබට අනුමාන කරන්න පුළුවන් නම් ඔබ සැහැන් ඥානවන්තයි. මිනිසුන් අතර ඉන්න නිසා දුකයි ඒ නිසා මරණින් මතු නිවන කියලා තැන තැනකට යන්නේක දුකක් නෑ කියලා හිතනවා නම් එහෙනම් ඒක වැරදි අවබෝධයක්. එනිසුනම් අපට බුදුන් සරණ යාම යන්නෙහි අරුත බුදුරජාණන් වහන්සේ කියලා කෙනෙක් සරණ යාම විය හැකිද? මේ පංචස්කන්ධය අනාත්මය උන්වහන්සේ සපදුත නිවිඳා භාවිතා කළ ධර්මයයි. අපට මේ පංචස්කන්ධයේ අනාත්මය හැර වෙන සරණක් නැත ධර්මයේ තේරුම ගැනීම පසු එහෙම කියන්න පුළුවන් නම් එතකොට බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්නේ බුදුහාමුදුරුවෝගේ ශරීරය සරණ යනවා බුදුහාමුදුරුවෝ කියලා කෙනෙක් සරණ යනවාට වඩා පංචස්කන්ධයේ අනාත්මය මට සතරදු පිළිබිඹු වෙන කර හැර වෙන කරණක් නැත කියන අර්ථයෙන් ගැනීමක් මොහන්නේද? මේ පිළිබඳව මට ත්‍රිපිටකයේ තියෙන තව සූත්‍රයක් දෙකක් ඉදිරිපත් කරන්න වෙනවා. ඒ තියෙනවා. උපුටා දැක්වීමක් පමණ සූත්‍රෙ නෙවෙයි. උන්වහන්සේ කීප කොළ ප්‍රදේශනා කරන පළමු පටම සහ දෙති අත්දීප සූත්‍ර විශේෂයෙන් පවතී. අත්ථ දීපා භික්ඛවේ විහෙරත අත්ථ සරණ අනන්‍ය සරණ. මහණෙනි ඔබ ඔබට සරණ දිවයිනක් වාසය කරන්න ඔබ සරණ කරගන්න අනන්‍ය සරණ නන්‍ය සරණ තව කවුරු සරණ යන්නේ? බුදුරජාණන් වහන්සේම වදාරනවා තමන් සරණ කරගන්න කවුරු සරණ යන්නේ කියලා. ඒ බුදුරජාණන් වහන්සේම අපට වදාරා ඉගෙනම් බුදුරජාණන් වහන්සේ කියලා කෙනෙක් සරණ කරගන්න. එතකොට එතන ආයෙත් කෙනෙක් සරණ කරගත්තා එනවා නේද? එහෙනම් සිසේ නම් මේ බුද්ධර්වන් සරණ යාමේ බුද්ධං සරණං ගච්ඡාමි යන වචනේ අරුත තමන්ට තමන් සරණ කර ගැනීම වෙන කෙනෙක් සරණ කර නොගැනීම නැමැති තේමාව ඇතුළත විය යුතුයි. එකක් කෙනෙකුගේ සරණක් කියන්නේ. උන්වහන්සේ 86 රුධියදී අපහැර දියා. සංකා ඉතිහාසයේ අවුරුදු 800ක් 900ක් යනතුරු මේ තෙරුවන් සරණ කරගෙන සතරමුතින් නිදුනා හිටියා. ඔවුන් සරණ කරගත්ත බුදුන් සුද්ධලේද්ද පංචස්කන්ධය නෙවිය හැකියි. ඔබට මා හිතන්නේ පාලිගත ප්‍රතිපුත්‍රයාට කියවා වගේ ඔබට මා මේ කරුණ ඉදිරිපත් කරන්නේ හිතන්න. එසේනම් අපට බුද්ධං සරණං ගච්ඡාමි යන්නට අපි සිතනවාට වඩා පුළුල් ගැඹුරු ලෝකෝත්තර වූ අර්ථයක් ශාස්ත්‍රීය වූ අර්ථයක් තිබෙන බව හිතන්නට මේ කරුණු පැහැදිලි නේද? දැන් මේකට වෙන් කරන්න බැරි කරුණක් තියෙනවා. මොකද මේ රත්නත්‍රය එකට යන්නේ. එහෙමනම් ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මීය අපි අපේ මේ ගැටලුව සඳහා ගැනීම සඳහා උපයෝගී කරගන්නවා කියන අර්ථයයි ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ. වචනින් කියනවා නෙවෙයි වාචික කර්මාගම වෙනවා. ඒක සරණ කරගන්න අවශ්‍යයි. මේ සරණ කරගත යුතු ධර්මයේ කුමක්ද? ධර්මයේ කියන වචනෙට ධම්මපාසල් ධර්මයකින් ඇහුවොත් හොඳ දෙයක් කියලා කියනවා. ප්‍රාථමික මට්ටමින් ඉවරදී. නමුත් ධම්ම කියන වචනේ ත්‍රිපිටකයේ පුරා කුසල ධර්ම, අකුසල ධර්ම, කාම ධර්ම, විරාග ධර්ම ආදී වශයෙන් භාවිතා වෙලා තියෙනවා. නමුත් අවසන් නිග්‍රහයකට ගොස් බලන්න. මේ ලෝකයේ පවතින විවිධ ආගම්වල දැහැමින් ධනය සපයා ගැනීම, මෝපියන් පෝෂණය කිරීම, පරාර්ථකාමීත්වයේ දීම ආදී මේ දේවල් හැම ආගමකම සාහි දකින්න තිබෙනවා. නමුත් සම්මා සම්බෝධියට පත්වීම තුළින් උන්වහන්සේ යම් දහම අවබෝධ කරගත්තාද ඒ දහම කියන එක දේව ආදී, නැවුම් ආදී ආගම් තුළ දකින්නට නැහැ. ඉසේ පවසන්නේ මා බෞද්ධික කුණසාමයි. අපේ අම්ම බෞද්ධ නිසාමයි. ඒ බුදුන් වහන්සේට පමණක් ආවේදික බුදුන් වහන්සේ පළමුවෙනි වතාවට වතහාගත්තේ. ධර්මයේ කියන වචනෙන් මේ ගැඹුරු ගැඹුරින් තත්පදාරණ දෙයක් නම්ද? අපි පිළිබඳව මෙසේ හොයාගන්න බලමු. ඔබට මතක තියෙනවද? ජාතක පොතේ පවතිනවා ධම්මසන රජතුමා ධර්මයේ හොයාගෙන ගිය කතා. ධම්මසන රජතුමා රාජ්‍ය පාලනයේ හිමිවතුර කල්පනා කරයි කියලා තියෙන්නේ. ධර්මීය තිමේ රජකම ඉරු නැති අහස, සඳු නැති අහස සහ ඉරුම් නැති කකුලක්. ඒ නිසා රජතුමා අමාත්‍ය මණ්ඩලයට ධර්මීය දන්න කෙනෙක් ඉන්නවද කියලා දැනුම් දීමක් කරා. කිසිවෙක් දන්නේ නැහැ. මසුරන් දහසක් ඇතුපිට තබා වීදි සංචාරය කරන ලබනවා මේ අරගෙන ධර්මීය දන්න කෙනෙක් මට දෙන්න. දහස දෙදහස වෙනවා, දෙදහස තුන්දහස වෙනවා, තුන්දහස පන්දහස වෙනවා. කිසිවෙක් මේ මසුරන් ගන්න කෙනෙක් නෑ, ධර්මීය දන්න කෙනෙක් නෑ. රාජ්‍යයෙන් භාගයක් මම දෙනවා මට ධර්මීය දෙන්න. ඊළඟට ප්‍රබල කරපු මේ වගේ රාජ්‍ය සම්පූර්ණයෙන් තවරා මම අතලැසික් බවට පත් වෙනවා මට ධර්මීය දෙන්න. මේ තුල තමයි එතුමන් රාජ්‍ය තමන්ගේ අනුගතවන්ට තවරා වනාන්තරගත වෙන්නේ. මේ වනාන්තරයේදී තමයි විශ්වාසලාගත් කෙනෙක් හම් වෙන්නේ. ඔහු තමයි බුදුරජාණන් වහන්සේට ධර්මීය දේශනා කරන්නේ. එහෙමයි. ඔබ ධර්මීය දන්නවද? ප්‍රාක්ෂරින් අහනවා. දන්නවා මට කියන්න දෙයක් නෑ බඩගිනි. දැන් නම් බඩගිනි වලට කියන්න දෙන්න දෙයක් නෑ. රාජ්‍යෙට කියන රජතුමයි කෑමයි ඔක්කොම දෙනවා. අර මොනවද කියන්නේ? මාව කාල බණ කියන්නේ කාටද? එනේ කියමු වැරදි තීරණ ගන්න කෙනෙක් නෙමෙයි අපි දෙන්න සම්මුති කෙනෙක්. ඔබාර පරවතේ උඩ නැගී නගල මගේ කටට පනින්න. එතකොට මට ආහාර හම්බ වෙනවා. ඒ පනින අතරතුර ඔබට අහන්න මම ධර්ම දේශනා කරා. මේක සමහර විහාරස්ථාන වල ඇඳලක් තියෙනවා. මෙන්න මේ පනින අතරතුර දේශනා කළා වූ ගාථාව නොදන්නා බෞද්ධයෙක්නේ. ඒ සඳහන් කරන්නේ සියලු බුදුරුවෝ විසින් ලෝට පිළිකර ධර්මීය අන්තර්ගතයි කියන එක මතක් කරන්න. මතක් කරන් තේ මට අවශ්‍ය වෙන්නේ ඒ තුල තියෙන දේ කොහොමදයි කියන්නේ. අනිත්‍යවද සංඛාරා උපාදාය ධම්මින උපජ්ජිතා නිරුද්ධං තේ සං භූත සමෝසතෝ. එහෙනම් සියලු බුදුරුවෝ අනාගත බුදුවරයා හෝ අතීත බුදුවරු හෝ කවුරු හෝ ලෝක හිලිකරන ලබන්නේ මොකද්ද? මොකද්ද? සියලුම සංස්කාර ධර්මයන් අනිත්‍ය දුක්ඛය අනාත්මයයි. ධම්මපදයේ මුටාගත්තොත් සබ්බේ සංඛාර අනිත්‍යති අදා පඤ්ඤාය පස්සති. සබ්බේ සංඛාර දුක්ඛාති අදා පඤ්ඤාය පස්සති. සබ්බේ සංඛාර අනත්ත රබ්බේ ධම්මානත්තාති අදා පඤ්ඤාය පස්සති. යම් විදක මේ නුවණින් දකිද යදා පඤ්ඤාය පස්සති කියන්නේ දැසින් දකිද කියන එක නෙවෙයි. යම් විදක නුවණින් දකිද. එහෙම මේ දුකෙන් මිදීමක නම් තියෙනවා. එතකොට එහෙනම් බුදුන් වහන්සේ ලෝකෙ හිමිකල ධර්මීය බවට පත්වන්නේ සංස්කාරයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම බවයි. සියලු සංස්කාරයන්. මේ හය හතේ පන්තිතික ධම්පදලේ පාසලදී උකට පාඩම් කරගන්න ලැබෙනවා. ඒ වචන තුන දැන ගැනීමෙන් කෙනෙක් සංස්කාරයන් අනිදුක්ඛනාත්මව දැනගන්නේ. එයයි ධර්මය. සංස්කාරයන් විචිකාත්මකට ගන්නේ නම් ඒ ධර්මයට සාපේක්ෂව ඒ අධර්මී වෙනව ඇරුණහම ධර්මය වෙන්නේ. එහෙනම් ධම්මං සරණං ගච්ඡාමි යන්න සංස්කාර ධර්මයන් අනිදුක්ඛනාත්මව පිළිගන්නවා කියන අර්ථයෙන් එන්නට වෙනවා. කාල වේලා විශේෂිත තව විශේෂ කීර්තියක් තුළ අපි සංඝං සරණං ගච්ඡාමි වලට නෝයා ධම්මං සරණං ගච්ඡාමි වල ධර්මයන් මේ සියලු සංස්කාර මොනවද යන්න පිළිබඳ පැහැදිලි කරගන්න බලමු. අපට අවමගලක් සිදු වෙනවා අපි දන්නවා පැනරයක් ගන්න රබ්බිය සංඛාර අනිත්‍ය අනිත්‍ය සංඛාර. එතන අපට අනිත්‍ය මතක් කරන වෙලාව. එයින් කියන්නේ මිනිස්සේ කීයේ ව්‍යාපාන්තාවක් නෙවෙයි කියන එක. ඊටදී ඇතන් මය ඒ යෝනි අවමගුල් උත්සවවලදී අපට අනුශාසනා කරන ඇහිලා තිබෙනවා. මේ හටගත්ත බාහිර ලෝකෙ තියෙන සියලු දේවල් නැති වෙනවා. ඔකත් බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙන දෙයක්. අනේ මම නම් කියේ මම කියවක පිටිටකේ නම් ඔය වතු පිටිටි වල වල ඉදිකඩම් හරකදාන ආදී මේ කිසිවකට සංස්කාර කියලා නැහැ. ඒව නැති වෙනවායි කියලා පරිස්සම් කරගන්න එපයි කියලා. මොන් දෙතලකින් ඔබට ඉදිරිපත් කරන්න. මේ සංස්කාරයන් මොනවද කියලා. අවිද්‍යා සූත්‍රය. අවිද්‍යා ගතෝයම් වික්කවේ පුරිස පුද්ගලෝ පුඤ්ඤං කේ සංකාරං අවිසංකරෝති පුඤ්ඤූපකතං කෝති ඥානං. ගතම් නිනේ දතා වෙන්නේ නැති. අපුඤ්ඤේ අපුඤ්ඤං කේ සංකාරං අවිසංකරෝති අපුඤ්ඤූපකතං කෝති ඥානං. කතෝති ඥානං. අනිජ්ජං කේ සංකාරං අවිසංකරෝති අනිජ්ජූපකතෝති ඥානං. විඥානේ කියන්නේ හඳුනා ගැනීම. එතකොට අවිද්‍යාවෙන් අන්ධ වූ කිසියම් පුද්ගලෙක් පින් රැස් කරයිද පුඤ්ඤානි සංකාරං අභිසංකරෝති අපං රැස් කරයිද අපුඤ්ඤානි සංකාරං අභිසංකරෝති. මේ දෙකට අදාළ නැති ඥානස්කල්ලයි සඳහන් වන අනිජ්ජාදි සංකාර රැස් කරයිද විඥානේ ඒ හොඳයි කියලා ඉස්සස ගන්නවායි කියලා මෙන්න මෙතන සංකාර ධාති තුනක් වෙනවා. පුඤ්ඤාදි සංකාර අපුඤ්ඤාදි සංකාර සහ අනිජ්ජාදි සංකාර. බුදුරජාණන් වහන්සේගේ පරිණාමයේ පෙර සරියුත් මහරහතන් වහන්සේ සංගීත සූත්‍රය දේශනා කරලා තියෙනවා. මේ සංගීත සූත්‍රයේ තියෙන එකේ කාරණා දෙකේ කාරණා තුනේ කාරණා වශයෙන් කටකලහක් තස්පද ලහක් දස්ප කරුණු මේ සංක්ෂිප්ත ඉදිරිපත් කිරීම මොන කිරීම ඒකයි තමයි සංගීත කියලා කියන්නේ. මෙහි සඳහන් වෙනවා සංඛාර වර්ග තුනයි තියෙන්නේ. තුනේ කොටසේ මොනවද සංඛාර තුන? පුඤ්ඤාදි සංඛාර, අපුඤ්ඤාදි සංඛාර, අනිත්‍යාදි සංඛාර. එනිදකට සියලු සංස්කාර යනු මිනිසෙකුගේ සිතෙහි චේතනා මූලික කොට රැස් කරගන්නා වූ පින්වලට හෝ පව්වලට හෝ ඥානලාභීන් නම් ඥානෝමේ කුසල්වලට නම. බාහිර වටපිට දිවල් දරවල් හරක දාන මේ කිසිවක් සංස්කාරයන්ට අයිති නැහැ. ඒවා ඇති වෙනව නැති වෙනව අතර ඉගෙන ගත්තට ඒක දුබු දුහම දැන ගැනීමක් වෙන්නේ නැහැ. බෞද්ධ විතරක් ඒක දන්නේ. ඔබ ඇසුරු කරන කතෝලිකයේ සම්මිලා බලන්න. ඔබ ඇසුරු කරන ඉස්ලාම් භක්තිකයේ කතෝලිකයේ බලන්න. හටගත්ත දේවල් සියල්ල නැති වෙන බව උනුත් දන්නේ නැද්ද කියලා. අපිට කීයද ගන්න තරතම. ඒ දැසට දෙන දෙයක් නෙවෙයි. නමුත් බුදුරජාණන් වහන්සේ හැදිරට වදාලේ දැසට දෙන දෙයක් නෝ. නූරින් දකින්න ඕන දෙයක්. යදා පඤ්ඤාය පස්සති. යම් විකතනොත්. එනම් පැහැදිලි කරන්න තියෙන කරුණ කොහොමද? සංස්කාර ජාති තුනයි ත්‍රිවිධ සංස්කාරයන්. මේ ත්‍රිවිධ සංස්කාරයන් නිත්‍ය සුභාත්මකට ගන්නවට තමයි සංස්කාර රැස් කරනවා කියලා කියන්නේ. අපුඤ්ඤාවි සංකාරයේත මිනිස්සත් බවින් පහළට ගිය අපාගත දෙක. පුඤ්ඤාවි සංකාරයේත මිනිස් ලෝසස සදී ලෝකේ ලෞකික සුවේ. අනිජ්ජාවි සංකාරයේත රූපී අරූපී බඹ තලවල උපත. කාටවත් නිදීවත් නැහැ. මේ සංකාර ඔවුන් මම කොට මගේ කොට මගේ ආත්ම කොට ගන්න. පව කරන්න ඒ නිත්‍ය සුඛාත්මකට ගන්නවා. පිනක දෙඳුන පුද්ගලයා අපිටත් ගැන ඒ නිත්‍ය සුඛාත්මකට ගන්නවා. ඒ දෙක අතර ධර්මයෙන් පිටස්තර වනාන්තරගතව භාවනා කරන්ට ගියා ඒ ධානයේ මම කොට ගන්නවා. ඔවුන් සියලු දෙනා ඔවුන්ගේ සංස්කාරය ඔවුන් මම සහ මගේ සහ මගේ කොට ආරම්භ කරනවා. මම සහ මගේ සහ මගේ ආත්මයකට ගැනීම යන නිත්‍ය සුඛාත්මයන්මයි. යමෙක් නිත්‍ය සුඛාත්මකට ගන්නේ නම් සංස්කාර ඔහු ධර්මයේ සරණ කරගත්තෙක් නොවේ. ධර්මී සරණ කර ගැනීම යනු සංස්කාරයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න පටන් ගැනීම සරණ කර ගැනීම යනු බලන්න පටන් ගන්න ඉස්සෙල්ලා සංස්කාර නිවැරදිව තේරුම් ගන්න අවශ්‍යයි. එතකොට අන්න බලන්න බුදුරජාණන් වහන්සේ ලොවට එලි කරවදාළ ධර්මීය සංස්කාරයන්ගේ අනිදුක්ඛ අනාත්මය නම් සංස්කාරයන් වතු පිටිද කරන් හරතබානෙයි හිතා ඉන්න තාක්කල් ඔබට ධර්මයේ දකින්න පුළුවන් නේද? මම ඉදිරිපත් කරන්නේ පිටකයේ තියෙන සූත්‍ර අනුසාරයෙන් මතක තබා ගන්න. සංස්කාර ජාති තුනයි. ඒ බාහිර ලෝකෙ කොහෙවත් නැහැ. පුද්ගලෙක් වශයෙන් තමන්ගේ හිතේ මේක සුඛාත්මකට ගැනීම තුළ රැස් වෙනවා. ඒක සංස්කාර කියන එක වෙනස් අරුත පුස්ති වෙනවා. අනාගත ඵල උපදවන දේවල් වලට සංස්කාර කියලා. අනාගත ඵල උපදවන්නේ කොහොමද? තමන් හේතුවක් වශයෙන් ඉතුරු කළත් ඒ හේතු නිසා අනාගත ඵලයක්. ඒ නිසා තමයි පවුලට අනාගත ඵලයේ උගතිගාමි උපත. අවිද්‍යාව තුළ කුරි කර්මයන්ට අනාගත ඵලයේ මිනිසුන් අතර සාධිරියන් අතර උපත. අවිද්‍යාව තුළ නැත්තම් කාය සත්‍ය අවබෝධයෙන් තොරව සමත භාවනාවන්ගෙන් උපදවා ගන්නා වූ කියරුති ඥානව කියන සංස්කාර අන්තිම. ඒකට කියන අනිත්‍යලි සංකල්ප. විපාකය කුපියරුවම කළවර. කවුද සංස්කාර නිති සුඛාත්මකට ගත්තෝ සසරින් විදුලිය කවුද කිසියෙකුට දෙන්නට විදියා. ඒ සසර මාර්යා විසින් එරන ලද දෙලයි. සංස්කාර නිති සුඛාත්මකට ගැනීම. අන්න බුදුන් වහන්සේ මෙය සියයට සියක් ප්‍රත්‍යක්ෂ කරගත්තා නිති සුඛාත්මකට ගැනීම යනු මුලාව. අනිදුකානාත්ම යනු වචනින් කීම නොව නුවණින් තේරුම් අරගෙන තමන්ගේ මනස එසේ වෙනස් කර ගැනීම. සියයට සියක් දස්පා වෙනස් කර ගන්නකොට කියනවා සෝවාන් සත්බුද්ධාගාමී අනාගාමී අරිය. බුදුරජාණන් වහන්සේ අදාළ ධර්මයේ සරණ යනවා කියලා කෙනෙකුට කියුවේ නැති වුණාට මෙන්න මේ තේරුම් ගන්න පුළුවන් නම් කර්මන සූත්‍ර දේශනා වලින් සඳහන් කළා ඔබ ඉන්නේ සිවුරද ගෙදරද කියන ප්‍රශ්නයක් නෙවෙයි. මේ සම්බුද්ධ ශාසනයේ උපාසක භාවයේ කියන එක මෙසේ ලැබෙනවා. තවතන පැහැදිලි කරන්න තියෙනවා සම්මා සරණං ගච්ඡාමි. එකවක් දවසක පැහැදිලි කරන්න බලමු. ඒ මේ නිසා මේ ධර්මයේ ස්ත්‍රී පුරුෂ භාවයක් නිහිතයි භාවයක් වළංගු වන්නේ නැහැ. සැබෑවටම බුද්ධ ධම්ම මේ බුදුන් වදාළ බුද්ධ පිටවත් පංචස්කන්ධ ආනාත්මයෙන් දකින්න. සංස්කාර ධර්මයන්ගේ අනිදුක්ඛානාත්මයෙන් කි දහම හැර වෙන සරණක් නැත. ඒ විදිහ හදවතින් පිළිගන්න වෙනවා. එතකොට ඒ ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ පුංචි ළමයි කියපු පාළි කියන එකක් ගන්න නැහැ නේද? අනිකයි මම මතස්සලේ ධර්මයේ තේරුම් ගත්ත අයයි එදා බුදුන් වහන්සේ ඉදිරියට මම පෙරුවන් සරණ ගත වුණු පාසල් කරෙක්ව සල්පීසේ අයක. අපි උත්සාහ කරමු ඉදිරියේදී මේ අපේ බෞද්ධ සමාජයේ ප්‍රතිපත්ති ගරුක පෙරුවන් හඳුනාගෙන සරණ කරගන්නාව. අන්න ඒක කරදරයක් නැති. තමන් රටේ දේශීය ආර්ථිකයට දේශීය දියුණුවට අපේක්ෂමට කරදරයක් නැති. මිනිසුන් බවට පත් වෙන්න නම් මෙන්න මේ කියන ගැඹුරු දහම හදවතට අරගෙන එයින් පිටින් අය බවට පත් වෙන්න වෙනවා. මේකට කියන්නේ ධර්ම විනය කියලා. යොයිමස්සින් ධම්ම විනය අපමස්තෝ කියලා. ඔබට ධර්මයේ තේරුම් අරගෙන ධර්මයේ තුල පිටින් නම් බවට පත් වෙන්න පුළුවන් ධම්මස පැහැදීමට මෙම ධර්ම දේශනාවන් උපයෝගී වේවා කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනය කරමින් අද දවසේ ධර්මානුශාසනාව හැමතෙරුවන් පරමතත් නිමෙතකින් සාර්ථකව ලබනවා. ඒ වස්සයි.